ධර්ම දේශනාව සඳහා සදහවතුනි අපි ගෞරවයෙන් ආරාධනය කළේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝද්‍යාරාම විහාරාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ගෞරවනීය ස්වාමීන් දයානන් වහන්සේට. ශ්‍රවණයට පෙර අපි සාදු නාදයක්දී නමස්කාරයකින් සාදු සාදු සාදු අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු සනන්ත චක්ඛාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සනන්තු සංග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උදකං හේනං තීනත්තිකා සුකාරා නමයන් තේජනං භාරුං නමයන්ති පච්චකාත්තානං දමයන්ති සුද්ධතෝති. සදහතුනි, අපේ ගුරුවරයා, අපේ මාර්ගෝපදේශකයා කිලෝගුරු බුදුපියාණන් වහන්සේ මතක තබා ගන්න වැළොම් කරුවා නොවේ මාර්ගෝපදේශක ආනන්ද වහන්සේ, පිළිගුරු පිළිපිය ආනන්ද වහන්සේ. උන්වහන්සේ දේශනා කරන වදාරණ ලද ගාරෝණම් වූ සූත්‍රයේ තුල සඳහන් වෙනවා උන්වහන්සේ පිතා නිර්හංකාරෝ ගුරුවරයෙක් සොයාගිය බව. සහ අනුතරව සිවන සතියේදී ධර්මීය තමන්ගේ ගුරුවරයා වශයෙන් සැලකූ බව. සහ තමන් වහන්සේගේ ඇවෑමෙන් විස සමාජයේ ගුරුවරයා බවට පත්වන්නේ ධර්මයේ බව. ප්‍රධානම දෙනා මේ ධර්ම ශ්‍රවණය කරනු ළමන්නේ මොන්නේ පිළෝගුරු බුදු පියාණන් වහන්සේගේ ගුරුවරයා වූ ධර්මයේ තමන්ගේ ජීවිතේ සනසීම ළඟා කර ගැනීම සඳහා උපයෝගී කරගන්නේ කොහොමද කියන එක කියන කරුණ පිළිබඳව තේරුම් ගන්නට. ඔබ ගෝවිතන් කරන කෙනෙක් නම් ඒ ගෝවිපකරණ ඔබ ජීවිතය සඳහා උපයෝගී කරගන්න ලබනවා. ඔබ වෙළඳාම් කරන කෙනෙක් නම් ඒ උපකරණ ඒ කටයුතු සඳහා උපයෝගී කරගන්න ලබනවා. ඒ කියන්නේ ඒ දේවල් වල සරණ කර ගැනීම පිහිට කර ගැනීම තුළින් තමයි ඔබගේ ජීවිතය සැකසෙන්නේ. අන්න ඒ වගේ බුදු පියාණන් වහන්සේගේ නිර්දේශය හැම දිනම ජීවිතේ වඩාත් අර්ථවත් කරගන්නට. මෙසේනම් ජීවිතේ දුක් රසින් මිදී ජීවත් වෙන්නට. කැමතිනම් ඒ සඳහා උන්වහන්සේ හෙලිපෙහෙලික වදාළ ධර්මය තමන්ගේ අවබෝධය බවට පත් කරගෙන තම තමා විසින් පෞද්ගලිකව වෙන වෙනම මේ ධර්ම සරණ කරගත යුතුයි. ඒ සඳහා උපයෝගී වන ධර්මයන් ප්‍රධාන වශයෙන් ත්‍රිපිටකයේ තුල අදාරන්නේ හතරක් වශයෙන් මූලික කරුණු දෙකක් තිබෙනවා. මේ දෙකෙන් අනුතරුව තමයි තුන්වෙනි සහ හතරවෙනි කාරණාවලට යන්න පුළුවන්කමක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි ඒ කරුණ මනවින් තේරුම් කරගත්තා වූ කල්යාණ මිත්‍රයෙකුගේ අසර. ඒ සඳහා ධර්මයේ තේරුම් කරගත්තා වූ කල්යාණ මිත්‍රයෙකුගේ අසර. ඒ ඇසුර තුළින් ලබා ගන්නට වන දේනිකාරණය තමයි සද්ධර්මය යන කුමක්දයි කියන එක ශ්‍රවණයකට තේරුම් ගැනීම. කෙනෙක් මේ දෙකෙන් අංග සම්පූර්ණ වෙන්න ඕන. අනතුරුව තමයි ඔහුට තමා කුමක් කළ යුතුදයි කියන කරුණ පිළිබඳ අවබෝධයක් ලැබෙන්නේ. ඒ අවබෝධයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඔබ අසා තිබෙන යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම් ප්‍රත්‍යදාවට යන්න පුළුවන් වෙන්නේ. එනිසා මේ මුල් කරුණු දෙක සම්පූර්ණ කරගැනීමේ අදහසින් යුක්තව තමයි අපේ සදහවත් බෞද්ධ පින්නතුන් ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. ත්‍රිපිටකයේ හදාරන විට මේ කරුණ පැහැදිලි කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ විවිධ උපක්‍රම විවිධ ආකාර දේශනා ඒ පුද්ගල චරිතවල ගැළපෙන දේශනා ඒ වගේම ස්වාභාවිකව පවතින උදාහරණ ජීවිතයට යොදා ගනිමින් ඉතා මාහිමි දසුන් ප්‍රතිදෙන බව අපට වැටහෙනවා. එනිසා අපිත් දිගින් දිගට පිළිවෙලට කරන ධර්මදේශනාවලදී එතන ධර්මදේශනා මාලාවකදී එක්වරම ගැඹුරු ධර්මදේශනාවකට යන්නේ නැහැ. සාගරයේ ගැඹුරු ක්‍රමයෙන් ගැඹුරට යන්නාසේ ධර්මදේශනාවලදී පුංචි පුංචි කරුණු එළි දක්වමින් තමයි අපි අසන්නන්ගේ බුද්ධිය පුළුල් කරමින් ඔවුන්ට ඒ වටහාගෙන ගත හැකි වන ආකාරයෙන් ක්‍රමයෙන් ඉදිරියට ගෙන යන්නේ. එනිසායි අප ඔබට මතක් කරන්නේ එක ධර්ම දේශනාවක් ශ්‍රවණයකට නතර කරන්නේ නැතුව එමුදු නාලිකාවස්සේ නිරන්තරයෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ධර්ම දේශනා සෑහෙන සංඛ්‍යාවක්. අපේ අත්දැකීමත් එයයි. අපක් බොහෝසේ දේවල් කියවලා හදාරලා බලලා මේ දේවල් ඔබට ඉදිරිපත් කරන්නේ. ඒ වගේම අපි අසුර කරන අය පිළිබඳවත් අපි දන්නවා සමහර විට අවුරුද්දක් දෙකක් තිස්සේ අපිට සවන් දෙන අය ඉන්නවා. තාමත් උන්ට අපි කියන ධර්මයේ රස පිළිනවා. ඒ කියන්නේ තේරුම් ගැනීමේදී කිසියම් ආකාරයක මහඹ පිටුහලක් වෙනවා ශ්‍රවණය කිරීම කියන එක. මා මේ කියවූ ප්‍රපතක් සම්බන්ධ කතාවක් මම ඔබට මතක් කරන්නම්. මේ චින්තකයා 1900 ගණන් වල ඉන්දියාවේ හිටපු කෙනෙක්. තනිව තම දර්ශනය ඉදිරිපත් කරපු කෙනෙක්. එතුමන් අපේ ඉතිලෝක බුදුපියාණන් වහන්සේ පිළිබඳව කළ සඳහනක් තියෙනවා. තමා නැත්නම් එතුමන් බුදුපියාණන් වහන්සේ වැඩ සිටි කාලයේ සිටියානම් ජීවිත උන්වහන්සේගේ ජීවිත අවසානය දක්වාම බුදුන් වහන්සේට සවන් දෙනවායි කියන එක. එතකොට එක ධර්ම දේශනාවක් නෙවෙයි නම් නිරන්තරයෙන් උන්වහන්සේට සවන් දෙනවායි කියන එකේ ගැඹුර තමයි ඒ සවන් වීම තුළ තමාට තමා දැක ගන්න ලැබෙනවා. ධර්ම දේශනාවක් යන ප්‍රදපතක් වගේ කියන එකේ තේරුම අන්න ඒක තමයි. ධර්මදේශනාවකට සවන් දීම තුළිනුත් සේවෙන්නා වූ ආශ්‍රය තිබෙනවා. නැත්තම් කැදී යන්නා වූ දෘෂ්ටි තිබෙනවා. මතමත අන්තර අතහැරී යාම සිදු වෙනවා. එනිසා තමා දැකගැනීමේ කැඩපතක් වගේ ධර්මදේශනාවන් භාවිතා කරමින් සවන් දෙන්න ඕනේ. එතකොට තමන්ගේ අවබෝධය ටිකින් ටික පුළුල් වෙනවා. අද මේ සඳහා මා ඉදිරිපත් කළ ගාථා පාඨය ධම්මසභාවේ අඩංගු එකක්. මෙහි පුංචි කතාවක් තිබෙනවා. නමුත් මේ කතාව කියන්න නෙවෙයි මා මේක දැක්කේ. මේ ගාථා පද හතර තුල පෙන්වන තුනක් තුල පෙන්වන කරුණක් ආශ්‍රයෙන් හතරවෙනි කරුණ යොදා ගන්න ආකාරයක් පිළිබඳව තිබෙනවා. අනේ ඒ කරුණ පිළිබඳව විග්‍රහ කිරීමයි අපේ පරමාර්ථය වන්නේ. නමුත් මේ මුල් ගාථා පද වලින් කියන කරුණ ඔස්සේ කෙනෙකුට යමක් හිතන්න පුළුවන්කමක්. බලන්න උදකංහි මයන්ති මෙත්තික නිස්සිකා කියන්නේ ඔබේ භාෂාවෙන් කියනවා නම් ජල පළමනාකරණ ශිල්පීන්. පහලින් ඔබට ජලය ලැබුණාට පස්සේ ජලය පළමනාකරණය කරන්න ශිල්පීන් ඉන්නවා. අනිවාර්යයෙන් ජල වඩුව කියලා කියනවා. මේ ජලය කියන ස්වභාවය තමයි අහසින් වැටුනහම ඒකට කැමැති පරිදි ගලාගෙන ගොස් සාගරයට යන එක. ඒ කළමනාකරණයක් නැහැ. නමුත් වර්තමානයේ මොන වෙයි අපි? ඒවා එක්ස් කරගන්නවා. එක්ස් කරගෙන තැනක තබාගෙන ජලයේ හිඟවීමට භාවිත කරගන්න ගන්නවා. ඒ සඳහා එළවල් යොදා ගන්න ලබනවා. ගැඹුරු තැන් වලින් සඳහා බට යොදා ගන්න ලබනවා. අවශ්‍ය තැන් වලින් වංගු යොදා ගන්න ලබනවා. මෙසේ මේ ජලය සිත්තිත් නැති වුණාට ජල වඩුවාට තමන්ට ඕනෑ තැනට අරන් ගිහින් ප්‍රයෝජන ගන්න පුළුවන්කමක් තිබෙනවා. කඳු කරේට ඇදහැලෙන ජලය මහවැලි ගඟ ඔස්සේ යමින් ත්‍රිකුණාමල පැත්තෙන් තමයි සාගරයට වැටුනේ. නමුත් අද මේ කළමනාකරණය කිරීම තුළ ඒවා රජරට ගොවිබිම් තෙමාගෙන ගොස් ඔක්කලන් කලපුව පැත්තේ සාගරයේ ප්‍රවණ තැන දක්වා ගෙන යන්න පුළුවන්කමක් තිබෙනවා. එතකොට මේ ජලයෙන් වැඩ ගත්තා. මේක මෙහෙම පැහැදිලි කරන්නේ එකලේ කෙනෙකුට. ඔය ගාථා දෙකක් ධම්මපදයේ තියෙනවා පඬිත සාමණේරයන් සහ සුඛ සාමණේරයන් උසා කියලා. මේක සුඛ සාමණේරයන් උසා කියන එක දෙකේම උදාහරණ එකයි. සදහවත් පවුලක උපත ලැබූ පුංචි දරුවෙක් සත්‍යර්ධියේ පැවිද්දට පත් වෙලා ගුරු ස්වාමින් වහන්සේ පිටපස තුනසිගාවරිනු. ඒ අනකට තමයි මෙයා දකින්නේ මේ වතුර එකමන්ද ඒ ඇලක්. මොකද ඒකෙන් කරන්නේ? ඒකෙන් කරන්නේ තමන්ට ඕන තැනට ජලය අරන් යනවා. ජලයට එහෙම යන්න හිත තියෙනවද? නෑ, එහෙම හිතක් නැහැ. හිතක් නැති නට හිත පිටත ජලය කලමනාකරණය කිරීම තුළින් මනාව ප්‍රයෝජනට ගන්න පුළුවන්. මේ සුඛ සාමණේරයන් වහන්සේගේ හිතට වදින්නේ එහෙනම් සිත් පිටත ජලයක් ජලයෙනුත් වැඩ ගන්න ක්‍රමයක් තියෙනවා නේද කියන එක. තව ටිකක් දුර යනකොට හමු වෙනවා යකඩ වැඩපලක්. උසුකාරා නමේ අන්තිතේජනම්. ඔවුන් මොකද කරන්නේ? මේ යකඩ පත් කරලා උණු කරලා මලකඩ ඇරලා ඕන හැටියට නමල සකස් කර ගන්න ලබනවා. අර පුංචි සීතුමින් යන හන ආරම්භුණම් ඒ යකඩ වැඩපලක්. ඒක මොකද කරන්නේ? ඒක කරන්නේ යකඩ උණු කරලා අවශ්‍ය විදිහට නමල උපකරණ සාදා ගන්න ලබනවා. යකඩ වලට එහෙම නැමෙන්න සිත තියෙනවද? නැහැ. එහෙනම් ඒ උසකාරා නැත්තම් කී වඩවන්නට ඒ යකඩ වලින් වැඩ ගන්න හැටි තේරෙනවා. අනිවාර්යයෙන්ම යකඩ පළමුව රත් කරන්න ඕන. රත් කරලා හේ නියගිය කොටස් මල කොටස් අයින් කරන්න ඕන. අනතුරු රත් වෙන යකඩේ තලා ඕන උපකරණ හදා ගන්න ඕන. අපි මේ යකඩේ රත් කරන්නේ නැතිව ගෙදරින් ඉඳගෙන මොනවා හරි දෙයක් අරගෙන යකඩේට තැළුවොත් එහෙනම් ඒ තැළි යනවා ඇරුණාම උපකරණයක් හදන්න වෙන්නේ නැහැ. ඒකට උන්වහන්සේගේ හිතට වළින කාරණේ තමයි මේ හිත් පිට නැති යකඩේ නම් නැකුත් කරන්න බැරි යකඩේ උනත් රත් කිරීම තුළින් අවශ්‍ය උපකරණ සාදා ගැනීම සඳහා මලකඩ ඉවත් කර ගැනීම සඳහා වැඩපටයුතු කරගන්න පුළුවන්. ඒක තමයි හිතට ගන්න කාරණාව. ධාරුන් නමේ අන්ති තාක්ෂකා තව ටිකක් දුර යනවා. එතකොට හම් වෙනවා වඩු වැඩපලක්. එහෙදිත් මොකද අර අතන මොකද්ද තියෙන්නේ? ඒක වඩු කර්මාන්ත ආයතනයක්. කොහොමද එතන කරන්නේ? එතන කරන්නේ ලී දඬු අරගෙන සැහැලා ඇද ඇරලා නැත්නම් ඇද කරලා අවශ්‍ය පරිදි රෝදවලට අවශ්‍ය හැඩය ගන්නවා. ඒ වගේ හැඩ වැඩ කරලා ලී දඬු සකස් කර ගන්න ලබනවා. ඉතින් ලී වලට එහෙම හැඩ වෙන්න නැමෙන්න සුදු තියනවාද? නැහැ, එහෙම නැහැ. එහෙනම් ඉතින් ලී වඩුවා කියන කෙනා ධන ශාස්ත්‍රයට අනුව ඒවා මනවින් සකස් කරලා උපමත්තම් කරලා තමයි ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ සිත්පිට නැති ලීෙන් උනත් එහෙමනම් අවශ්‍ය ප්‍රමාණයට වැඩක් ගන්න පුළුවන්කමක් තිබෙනවා. මේ කාරණා තුන තමයි මේ පුංචි හිමියන්ගේ හිතට උනේ. සිත්පිට නැති ජලය ගන්නට වැඩ ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ මනාව කලමනාකරණය කරගැනීම තුළින්. තද වූ යකඩේ උණුසුමකට තලා ගැනීමෙන් අවශ්‍ය විදියට වැඩ ගන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම ලී ගස්වල තිබෙන ලී ගස්වල තියෙන ආකාරයෙන් උනාට ආපසු ගන්නකොට ඉත අලංකාර ගෘහ බාන්න බවට හැඩ වැඩ ඇති දේවල් බවට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. මේ තුනෙන්ම කියන්නේ ඔය කාරණා තුනට වඩා ගැඹුරු කරුණක්. අන්න ඒ තමයි අපේ අවධානයට යොමු වෙන්න ඕන. ඒ තමයි සිත්පිට නැති දේවල් එසේ කරන්න පුළුවන් නම් සිත්පිට ඇති ස්වභාවයට එය පාලනය කරගන්නට කරන්න තව ක්‍රමයක් තියෙන්න ඕන. අන්න සුද්ධතා සුද්ධතෝ කියන කේකින් කියන්නේ කී කරුවය කියන එක. අත්තානං ගමයන්ති. තමා දමනී කරගනු ලබනවා. අන්න අපි අන්නට ඕන අර උදාහරණ ඔස්සේ ඒවට ක්‍රමයක් තිබෙනවා නම් තමා දමනී කර ගැනීම සඳහා ක්‍රමයක් තිබෙනවා. ඒ ක්‍රමය කුමක්දයි තේරුම් ගන්න ඕන. ඒක තමයි මේ තියෙන ධර්මස්සෝණි නැත්නම් ධර්මකාරණාව. අපට අපව දමනී කරගන්නට බුදු පියාණන් වහන්සේ විසින් නිර්දේශිත ක්‍රමය හමු වෙන්න වෙනවා. එසේ නොමැතිව අප සිතූ පැතූ පමණින් මේක කරන්න පුළුවන් කමක් නැහැ. අන්න අපට අපේ වර්තමාන සමාජයේ දෙස බැලීමේදී අපේ මව්පියන් නැත්නම් ඔබේ මුතුන් මිත්තන් මේ සඳහා අනුගමනය කළා වූ යම් යම් ක්‍රමෝපායන් පෙනෙනු ලබනවා. ඒ පව් වලින් ඉවත් වීම, සහපත් දේවල් කිරීම, සිත කය වචන සංවර කර ගැනීම සඳහා පංචශීලයක පිහිටීම, නැසේනම් පොදා අටශීලයක පිහිටීම ආදී අපි කතා කරනවා. මේවට දාන සීල භාවනා ආදී පුණ්‍යක්‍රියාවල් කිරීම කියන එක. මේ කරුණු බුද්ධෝත්පාදේ නොවුනත් මේ කාරණා කරන්න පුළුවන් කමක් තියෙනවා. බෞද්ධයෙක් නොවුනත් කෙනෙකුට පරිත්‍යාග කරන්න පුළුවන් කමක් තියෙනවා. සතුන් නොමරා ඉන්න පුළුවන් කමක් තිබෙනවා. මත්පැන් පානය නොකර ඉන්න පුළුවන් කමක් තිබෙනවා. ඒ වගේම විදර්ශනා නොවන චිත්ත භාවනා යමක් කරන්න පුළුවන් කමක් තිබෙනවා. අපටත් මෙම දෙමදු දේවල් වල ඇසුර ලැබී පවතිනවා. මොහොතේ ඇසුර ලැබූ පමණින් සහ ඔබ හෝබේ මුතුන් මිත්තන් ඒ දේවල් කළ පමණින් මේ තමා දමනය කර ගැනීම කියන එක සම්පූර්ණ කරගත්තද කියන එකයි ගැටලුව. මොකද ඒ සඳහා අවශ්‍ය දහම අර කියන කාරණා තුළ තිබුණේ නැති බවක් අපි දකින්නේ. මේ සංයම ප්‍රතිපදාවේදී නැත්නම් මේ හික්මීමේ ප්‍රතිපදාවේදී බුදුසමයේ නිර්දේශයේ පවතින ආකාර දෙකක්. පළමුව කෙනෙක් වනාන්තරයේ සිට එළියට එනවා වගේ තාපයෙන් අත මිදී කිසියම් ආකාරයක යහපත් ජීවිතයකට ප්‍රවිෂ්ඨ වෙන්න වෙනවා. අපේට සඳහන් කරන්නේ පුද්ගල සංවරය කියලා. ඒ අපි හොඳයි කියලා කතා කරන මව්පියන්, දූ දරුවන්, පූජපක්ෂ ස්වාමීන් වහන්සේලා හැමදෙනාම මේ පුද්ගල සංවරයේ පිහිටියයි. පුදුන් භාවයේ තුල නම් එකක් තේරුම් ගන්නවා. පුතග්ජන කියලා කතා කරනවා නම් පුදුන් භාවයේ තුල නම් එය මේ පුද්ගල සංවරයේ පිහිටලා තියෙනවා. නමුත් පුද්ගල සංවරයේ පිහිටීම අර තමා දමනය කර ගැනීම සඳහා පදනමක් වෙනවා විනා තමා දමනය කර ගැනීමට උත්සාහය වෙන්නේ නැහැ. ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා ඒ තමා දමනය කර ගැනීම සඳහා අවශ්‍ය දහම කුමක්ද කියන එක තේරුම් ගන්න වෙනවා. එය ජලයේ කලමනාකරණයසේ, යකඩවල රත් වීමසේ, ලීදඬු රස සකස් වීමසේ මේ සිතට සිත තමාව තමා දමනය කර ගැනීම කියන එකට පෙන්වන්නේ සිත දමනය කර ගැනීම කියන එක. ඇයි සිත දමනය කරගන්න වෙලා තියෙන්නේ? දමනය කරගන්න වෙලා තිබෙන්නේ අපි ධර්මයේ ආලෝකය ලබන්න පෙර මේ ලෝකේ ජීවත් වෙන්න යාමේදී මේ සිත දමනේ නැති ටිකක් අසංවර කෙනෙක් බවට පත් වෙනවා. එහෙමත් නැත්නම් සිත ලෝභයට සහ මෝහයට වහල්ව, ඇතැම් විට සිත දේශයට සහ මෝහයට වහල්ව කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. එසේ කටයුතුකට තමාම දුකටපත් වෙන, සමාජයේම දුකටපත් වෙන, හිරේ විලංගුවේ වටෙන්ද සිදු වෙන, එල්ලුම් ගස් යන සිදු වෙන, තවත් විශාල වශයෙන් සමාජයට හානි සිදු වෙන දේවල් කරන අය බවට මේ අසංවරව සිත විසින් අපේ කයපත් කරගන්න ලබනවා. සැබවින්ම කියනවා නම් කය නෙවෙයි වරදතරු. මෙහෙඳ වූ කයක් බලන්න මේ ගියයින් පසු කිසිම වරදක් කරනවද කියලා? නැහැ. ඒ කය තුල සිටියාව සිතේ තිබෙනා වූ සංවර බව, අසංවර බව, සිල්ලබ්බ දුස්සීල බව කියන කාරණා තුල තමයි මේ පය හික්මුණ සහ නොහික්මුණ පුද්ගලයෙක් බවට පත් වන්නේ. එනිසා අපට ධර්මස්වණිය තුල ඉන්නා මට්ටමට වඩා ඉහළට එන්නේ මේ පැමිණීම සඳහා තමා දමනය කර ගැනීම සඳහා අවශ්‍යක තම කීකරුකම. නැත්තම් මේ කීකරු භාවයට පත් කර ගැනීම සඳහා භාවිතා කළ යුතු පිළිම කුමක්ද? භාවිතා බුදු පියාණන් වහන්සේ සඳහා නිර්දේශ කරවදාරන ලද අපට අනුගමනය කළ හැකි ක්‍රියා මාර්ගයේ කුමක්ද? මේ පිළිබඳව අපේ අවධානය යොමු වෙනවා. මෙන්න මෙතනදී අපට ඉගෙන ගන්න කරුණක් තිබෙනවා. ඒ තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඔය සුවාසුන් දහසක් ධර්මස්කන්ධයන් අතර සාරාංශයක් තියෙනවා. ඒ සියල්ලේ සාරාංශයක් තියෙනවා. පුංචි තැනකට ගත්තොත් මහ විශාල දේවල් නෙමෙයි, පොඩි දෙයක් තිබෙනවා. මේ පොඩි දේ සම්බන්ධයෙන් අපි තේරුම් ගන්නකොට ඒ පිළිබඳව අපි දකින්නේ නම් බුදුරෝ ලෝට 15 තමා සංයමයට පත් කර ගැනීම සඳහා, තමා ගලවා ගැනීම සඳහා ලෝකයට නිර්දේශ කරන ලබන ධර්මතාවය සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බවයි. ඒ බුදුරෝගේ නිර්දේශය. නමුත් මේකේ තවත් පැත්තක් තිබෙනවා. ඒ කියන්නේ බුදුරෝගේ නිර්දේශයට ඉක්මවා යමි තවත් පැත්තක් අනුගමනය කරන ස්වභාවයක් සමාජයේ පවතිනවා. අපි ඒක තේරුම් ගන්න වෙනවා. ඒ පිළිබඳව කතා කිරීමේදී සමාජයේ ජීවත් වෙන පුද්ගලයේ ස්වභාවයෙන්ම කිසියම් ආකාරයක සමාජයේ පවතින රටාවකට හුරු වෙනවා. මෙන්න මේ වගේ කුද්දකනිකාය සඳහන් ගාථාවක් තිබෙනවා. ඒ ගාථාවේ සඳහන් වෙන තරුණ හොයලා බලුවම පැහැදිලි කරලා දාරනවා. බුදුවරුන් සපයි කියලා පැහැදිලි කරලා දාරන්නේ. සුකංති දිච්ඡ මරියේහි සත්තායස්ස නිරෝධනං. සච්චමේක නිදං හෝති සබ්බ ලෝකේක පස්සත ආසන්න වශයෙන් මේ ශ්‍රාතාවේ පදන්තික මා ඉදිරිපත් කළේ සක්කාය දිට්ඨිය දිට්ඨියෙන් මිදීම සතක් වශයෙන් බුදුවල් පැහැදිලි කරන ධාරණ ලැබෙනවා නමුත් ඒ දැක්මට සතර ලෝකවාසී නිරුද්ධයි ඔවුන් ඒක අනිත් පැත්ත පිළිගන්නා යසී අන්න අප ඉන්න තැන තමයි ඒ පැහැදිලි කරලා ධාරණා දැන් අපි මේක ගැලපුවොත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පැත්තට බුදුන් වහන්සේ හෙළිකල සත්‍යතාවයේ සියලුම සංස්කාර ධර්මයන් අනිදුක්ඛානාත් බව මෙසේනම් ධර්මයේ බව පුතග්ජන පුද්ගලයාගේ පිළිගැනීම සියලු සංස්කාර ධර්මයන්ම නිත්‍යසකාත්ම බවයි. සකල ලෝකවාසීන් මේට විරුද්ධයි කියලා කියනවා. උන්වහන්සේලා හෙළිකල දහමට. අනේ අපත් බුදුන් අය වශයෙන් බුදු පියාණන් වහන්සේ පිළිබඳ කිසියම් ආකාරයක ශ්‍රද්ධාවෙන් භක්තියෙන් සිටියා වුණාට ඇතුළතින් හදවතින් පිළිගැනීම තුළ ඉන්නේ අර කියන වැරදි ආකල්පය තුළ. ඒ ආකල්පයේ වැරද්ද අපි තේරුම් ගන්න වෙනවා. ඒ ආකල්පයේ වැරද්ද තේරුම් ගැනීම සඳහා තමයි ඒ සියලු සංස්කාර කියන්නේ මොනවද? ඒවා නිසා ඇති කරන ලබන අපේ ජීවිතේ ඇති කරන ලබන බලපෑම් මොනවද? දැන් බලන්න ඔය ධම්මපදයේම තියෙන එක ධාතාවක පවතිනවා දිගච්ඡා පරමාරෝගා සංඛාරා පරමාදුකා කියලා. දිගච්ඡා කියන්නේ කුසගින්නට. ලොකුම ලෙඩේ කුසගින්න කියලා පෙන්වනවා ලබනවා. ඒ වගේම ලොකුම දුක සංඛාරයයි කියලා කියනවා. ඒකල සංඛාරය ලොකුම දුකයි. දැන් නේද සංඛාරය කියන්නේ කොබක්ද කියලා තේරුම් ගන්න වෙනවා. සංඛාරය නිසා නන්දු වෙනක් දෙන්නේ. ඒ සංඛාරය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න වෙනවා. සංඛාරයේ කියන තැන ප්‍රබදන්න සමහර වචන වල පවතිනවා අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා තැනක්. තව දැනක පවතිනවා රූප වේදනා සංඥා සංඛාර කියන තැන සංඛාර ස්කන්ධය කියලා. තව දැනක පවතිනවා පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර ආනිජ්ජාවි සංඛාර කියලා අභිසංඛාර කියලා වචනයක්. මෙන්න අභිසංඛාර කියන වචන කෙරෙහි යොමු වෙනවා. අන්න එතකොට මෙහිදී අපට ඉගෙන ගන්න ලැබෙන කාරණයක් තමයි අපි ජීවිතයේ එකක් වශයෙන් නැරඹුවාට තේරුම් ගත්තාට මෞතුසෙන් දීවි ජීවිත අවසානයේ දක්වා මේ ජීවත් වෙන පුද්ගලයෙක් වශයෙන් ඉන්නවා කියලා දුපුවා වුණාට ඒ මොහොතින් මොහත වෙනස් වෙන චිත්තචෛසික සමූහයක් ඒක මොහොතින් මොහත ඉදදී නැසෙන අරමුණු සමූහයක් ඒ අරමුණ ඉදදීම සඳහා අපට ඇතැම් විට ඇස උදව් වෙනවා ඇතැම් විට කන උදව් වෙනවා ඇතැම් විට නාසය උදව් වෙනවා ඇතැම් විට දිව උදව් වෙනවා ඇතැම් විට කය උදව් වෙනවා ඇතැම් විට මේ දේවල් ඔස්සේ එකතු කරගත්ත හේතුන් මත මනෝධාරික වශයෙන් මේ අරමුණු උපදිනවා මේ අරමුණු වල ඉදීම නැසීම තුල තමයි මේ ඒ ක්‍රියාකාරීත්වයන් පවතින්නේ මේ අරමුණු ඉදීම නැසීම විග්‍රහ කරන ධර්මතාවයට කියන්නේ පංචස්කන්ධයගේ ඉදීම මැරීම කියලා පංචස්කන්ධයගේ ඉදීම මැරීම අපතල සිදු වෙන්නේ ජීවිතයේ එක් පතාවක් නොවේ සිය දහස් සතාවකුත් නෙවෙයි ලක්ෂ කෝටි සංඛ්‍යාත වතාවක් ඒ මොහොතේදී උපදින මේ ස්කන්ධ පංචකයාගේ ක්‍රියාකලාපය තේරුම් ගන්න වෙනවා ස්කන්ධ පංචකයාගේ ක්‍රියාකලාපය තේරුම් අරගෙන එහි වරද තේරුම් ගන්න වෙනවා අපාතින් සිදු වෙන වරද අනතුරුව තමයි අපට නිවැරදිය තේරුම් අරගෙන ඒ වරද නිවැරදි කරගැනීමේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙන්න පුළුවන් වෙන්නේ. මා කියවා තිබෙනවා නිගණිකායේ සංගීත සූත්‍රය. අන්න ඒක තමයි මේ අභිසංකාරහෙවත් මේ යලිත් විපාක දීමට හේතු වෙන හේතු ඉතුරු වෙන මේ සංඛාර වර්ග තුන පැහැදිලි කරලා තිබෙනවා. ඒක සිවට කලබල වෙන්න එපා. සයෝ සංඛාරා කියන වචනේ මේකේ පවතින්නේ. මේ මේ ලොකුම දුක්වලට හේතු වෙන මේ සංඛාර ಜಾති තුනක් තියෙනවායි කියන එක. එකක් තමයි ලෝභ මෝහ හෝ දේශ මෝහ විශේෂයෙන් දේශ මෝහ මුල් කොටගෙන කටයුතු කිරීමේදී චේතනාවට අකුසල් රැස්වීම තව සිද්ධ වීම අන්න තව සිද්ධ වීම කියන එක අභිසංකාරයක් ඒවත් අපුණ්‍ය අභිසංකාරයක් ඒ වගේම සංසාර ගමනේදී ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ සමවතම පින යම උපකාරක ධර්මයක් ඒ ශ්‍රමණාවනි සූත්‍රවල පැහැදිලි කරලා තිබෙනවා සංසාර ගමනේදී පැවිද්දන්ට නිසාකාරින් සිවපසෙලදින් දෙවියන්ට දෙවියන් අතර මහේසාත්ක දේවත්වයට පත් වෙලා ඉන්න පුළුවන් වෙන්නේ මේ සමාජයේ නෑ බෑ කියන්නේ නැතුව ප්‍රතිපහසුකම් ලැබෙන්නේ පෙර පින් කළ බව නැත්නම් පින්වන්ත බව නිසා. ඒ නිසා සසරේදී ලෞකික සත සම්පත් සඳහා පින උපයෝගී වෙනවා. නමුත් මේ පුණ්‍ය කර්මය තුළ කර්ම කියන වචනේ තියෙනවා, අභිසංඛාර කියන වචනේ තිබෙනවා සහ අවිද්‍යාවක් තියෙනවා. පුතග්ජන භාවයේ තෝරනම් අපි ජීවත් වෙන්නේ පින තුළත් කිසියම් ආකාරයක සංගුණව අවිද්‍යාවක් තිබෙනවා. ඒ කොටසට කියනවා පුණ්‍යාභිසංඛාර කියලා. ඒ වගේම බුදුජානක මහන්සේ පහළ වූ සමාජයේ මේ හොඳ නරක පින්පව් කියන මේ කාම ලෝකවල උපදින්න හේතු වෙන අරමුණු රැස් කිරීම ඉක්මවා යමින් ඊට එහා සුවයක් හොයන්න ගියා හිටියා. අපි කතා කරන්නේ අපි රූපයෙන්, ශබ්දයෙන්, ගන්ධයෙන්, රසයෙන් සැප ලබනවායි කියලා. නමුත් මේ ඉගැන්වීම පැහැදිලි කරන්නේ ඊට වඩා එහාට ගිය එබඳු අරමුණු ගන්න නැතිව සිටමින් සිතුවිලි පවතිනා වූ අධ්‍යාත්මික සුවයක් හොයන්න ගිය බව. නමුත් ඔවුන්ට බුදු පියාණන් වහන්සේ මුණ ගැසුනේ හෝ බුදු පියාණන් වහන්සේගේ දහම හමුුනේ නැහැ. එබැවින් ඔවුන්ගේ මාවතේ තුලත් මාවත තුලත් අවිද්‍යාව ඉතුරු වෙලා තිබුණා. මෙසේ මේ පුණ්‍යාභිසංකාර අපුණ්‍යාභිසංකාර ඉක්මවා යමින් රස්තරබුතව කොටසක් තියෙනවා. ආනිජ්ජ කර්ම කියලා පුත්තුන් ගහන් කරනවා. ආනිජ්ජාභිසංකාර කියලා කියනවා. අභිසංකාරකාර කියන වචنين කියවෙන්නෙම නැවත වතාවක් එබඳුම ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා හැකියාවක් ඇති ආකාරයට හේතු ඉතුරු වීම. එහෙනම් ඔබ කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන කෙනෙක් නම් ඔබ ඔබේ ගොවිතැනේදී ලබා ගන්නා වූ අස්වැන්න විකුණා දැම්මාට ඊළඟ කන්න කිරීම සඳහා අවශ්‍ය බීජ ඉතුරු කර ගන්නවා හොඳයි. එතකොට ගොයන් ගසෙන් බීජ සපයා දුන්නහම ඒ බීජයට ඊළඟ කන්නේදී ළලිත් එබඳුම ගොයන් ගසක් ඔබට සාදා දෙන්නට පුළුවන්. අනිත් වගේ ඔබ යම්කිසි කර්මයක් කළා නම් ඒ පාප නම් ඒ පුණ්‍ය නම් ඒ දෙපැත්තට මේක ආйти පාප කර්මයක් කළා නම් පව් සිදුවීමේදී එබඳු පව් විපාකයකට ඔබට මුහුණ දෙන්නට සිදු වෙනවා. මෙලොව වශයෙන් හෝ පරලොව වශයෙන් ඔබ පුණ්‍ය කර්මයක් කළා නම් ඊට හා සමාන විපාකයකට ඔබට මේ මිනිසුන් අතර හෝ දෙවියන් අතර ඉදදී විපාකයකට මුහුණ දෙන්න සිදු වෙනවා. අනේ සිදුවන සිද්ධිය හා සමානම ප්‍රතිඵලයකට මුහුණ දෙන්න සිදු වෙනවා කියන එක තමයි මේ අභිසංකාර කියන වචනේ කියවෙන්නේ. එතකොට එහෙමනම් නැවත ඉදිරියක් ඉදිරියට පැවැත්මක් තිබෙනවා. ඉදිරියේදී විපාක වාරයකට මොන දෙන්න සිදු වෙනවා. එතකොට සබ්බේ සංඛාරා කියන වචනේ අර්ථය ඔබ හිතන් ඉන්නවා නම් සමහර විට මේ බාහිර ලෝකේ තියෙන වස්තුුනේ මේ සබ්බේ සංඛාරා කියලා කියන්නේ. එහෙම නැත්නම් ඔබේ ශරීරයටයි සබ්බේ සංඛාරා කියලා කියන්නේ. ඒවා නොදියුණු අර්ථ සහ නොගැඹුරු අර්ථ. ඊට වඩා ගැඹුරු අර්ථයක් පිටට කියලා සඳහන් වෙලා තියෙනවා. චේතනාව මුල් කරගෙන සිදතුල ලැබුම් ගන්නා වූ පුණ්‍යාවිසංකාරය, අපුණ්‍යාවිසංකාරය සහ ආනිජ්ජාවිසංකාරය කියන මේ තුනට තමයි සබ්බේ සංකාරා කියලා කියන්නේ. මේ සංකාරයාගේ නිත්‍යකත ගැනීම තමයි සාමාන්‍ය පුතග්ජන පුද්ගලයාගේ ස්වභාවය. දැන් යම්කිසි පුද්ගලයෙක් පව් කරනකොට ඒ පවයේදී ලෝභය සහ මෝහයෙන් යුක්ත වෙනවා. අන්නකොට ඒ අபிසංකාරයේ පාපය. දැන් එහි ප්‍රතිඵලය ඔහුට මෙලොව වශයෙන් හෝ මරණින් මතු අපාගත වීම පැත්තට දුකක් කුරුම වෙන එක. අන්න සංඛාරය ඔහුට ලබා දුන්නේ ඒ කාරණාව. ඒ වගේම පුණ්‍යාවි සංඛාරයට ලෝලලා එවදු පැත්තට ගියාම ඊට පස්සේ මිනිසුන් අතර හෝ පැවිද්දන් අතර හෝ දෙවියන් අතර ලෞකිකයි සඳහන් සත් සම්පත් වලට උරුමකම් කියන එක. අනිජ්ජාවි සංඛාරයට ලොල්ුණත් හෝ ඒට උපදවගත්වතින් මිනිසත් බව ඉක්මවා යමින් සවිවි ලෝකත් ඉක්මවා යමින් රූපී අරූපී කියන මේ බබතල වල කලක් උපත ලබා දුකින් මගහැර සිටීමේ හැකියාව. සසරින් සබහටම අත මිදීමේ හැකියාව නොවේ, දුකින් මගහැර සිටීමේ හැකියාව. දැන් මේ සංඛාර පිළිබඳ විග්‍රහයේ තවත් වදනක් ඔබට ඉදිරිපත් කරනවා නම් සත්‍යය සසර සංසාරයේහි සවිස්තරවනු ලබන්නේ නැත්නම් ඔවුන් සංසාරයේ ඇවිද්දවනු ලබන්නේ මේ සංඛාර විසින්. ඒකයි සංඛාරා පරමාදුකා කියලා කියන්නේ. තමනක් නොවේ සංඛාරයන් නিত্য සුඛ ආත්මකත ගැනීමේ වරද නිසා. අන්න නিত্য සුඛ ආත්මකත ගන්නවා කියන්නේ කුමක්ද? බුදු පියාණන් වහන්සේ නිර්දේශ කළ දහම කුමක්දයි ඔබට හිදී තේරුම් ගන්න වෙනවා. නিত্য සුඛ ආත්ම කියන වචනය ඔබට සාමාන්‍යයෙන් ස්ථිරයි සපයි ආත්මයි කියන වගේ අර්ථයක් ඔබට හුරුවලා තියෙන්න පුළුවන් නිත්‍ය කියන එකෙන්. නමුත් මෙය සූත්‍ර පාඨවල සඳහන් කරන්නේ වෙනත් ආකාරයකට. ඒතං නම ඒතෝ හමස්මි ඒසෝ මේ අත්තා. ඒතං මම කියන එකේ තේරුම නිත්‍යයි කියන එක. ඒ මමයි. ඒතෝ හමස්මි ඒ මගේය. ඒ මගේය කියන එක තමයි සුඛයි කියන එකේ තේරුම. ඒසොමේ අත්තා ඊළඟට. ඒ මගේ ආත්මය. ඒ එතකොට ආත්මම් ආත්මයි කියන එකේ තේරුම. දැන් මේ ඒයි වදාරන ලද්දේ ශරීරේ නොවේ. අනේක තේරුම් ගන්න ඕනේ. මනෙන් තේරුම් ගන්න ඕනේ. යම් මොහොතක ඒක ඒයි වදාරන ලද්දේ ඒ මොහොතේදී නැංගීමට. දැන් අපිට දිනකට උපදින හැඟීම් සංඛ්‍යාව ගණන් කරලා බලුවොත් සතුට, දුක, කනගාටුව, බය, වෛරය, පරිගැනීම, තරහව, ඊර්ෂ්‍යාව ආදී එක එක දේවල් උපදින්න පුළුවන්. ඒ ඒ මොහොතේදී මේ හැඟීම විසින් අපව මෙහෙවනු ලබන්නේ ඇතැම් විට හොඳ හැඟීමක් නම් හොඳ පැත්තට, නරක හැඟීමක් නම් නරක පැත්තට. එතකොට ඒ මොහොතේදී මේ හැඟීම තමයි මේ මම බවට පත්වන්නේ. ඒ තමයි මම කියන එකේ තේරුම, ඒ මම කියන එකනේ. මෙන්න මෙතන අපි තේරුම් ගන්න ඕන මම කියන සංකල්පයේ නිවැරදිව තේරුම් ගන්න වෙනවා. වත්මන් සමාජයේ දැස බැලීමේදී අපි දකිනවා මේ මම කියන සංකල්පයේ වරදවාගෙන තේරුම් අරන් ඉන්නවා. ඒ කියන්නේ ඇතැම්ම කල්පනා කරන්නේ ශරීරයට මම කියලා. ඇතැම්ම කල්පනා කරන්නේ ශරීරයේ කොටස් වලට මම කියලා. ඒක ශරීරයේ කොටසක එහෙම ආත්මයක් නැති නිසා මම කියලා කෙනෙක් නැහැ කියලා නිගමනයකට එනවා අපි අහලා තිබෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ ඒක වදාරන ලබන්නේ ශරීරයේ මුල් කොටගෙන නෙවෙයි. ශරීරය තුළින් එහි ජීවි බව ඉවත් වෙනවට අපි කියනවා මේ යනවායි කියලා. ඔබේ බඳු ඔබට එහෙම දෙයක් මේ ජීවිතයේ සිදු වෙන්නේ නැති වුණාට මුත කලයේදර හෙවත් මේ ශක්තිය ජීවි බව ඉවත් වුන සිරුර දැකලා තියෙනවා මලගෙවල් වල. මුත කලයේදර කියන්නේ ඒකයි. මුරුත් මියගිය. මියගිය ඊට පස්සේ සිරුරක් තියෙනවා. මෙන්න මේ මියගිය සිරුරේ අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම නැහැ. රූපේ එතන ඉතුරු වේදනා සංඥා සංකාර හතර ඉවත් වෙලා ගියානොවේ. ඔය නාම රූප විග්‍රහයේදී විභංග වැනි සූත්‍රවල නාම රූප කියලා කතා කරන එකට ශරීර පැත්තක් ගන්නවා රූප කියන කොටසට. නමුත් පංචස්කන්ධ විග්‍රහයේදී රූප කියන්නේ නාම රූප කියන අර්ථය නෙවෙයි. පංචස්කන්ධේ ගන්නොත් මෙන්න මෙහෙම තේරුම් ගන්න වෙනවා. අපිට අරමුණු ගන්න පුළුවන් තමක් තිබෙනවානේ. අරමුණු කීයක් ගන්නවද අපි? අරමුණු හයක් ගන්නවා. රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය. හයක් ගන්නකොට හය ආකාර වේදනාවක් නැද්ද එතන බලන්න. රූපයේදී රූපය සැපයි දුකයි කියලා ගන්නවා. ශබ්දයේදී ශබ්දය හොඳයි නරකයි කියලා ගන්නවා. ගන්ධයේදී ගන්ධය සුවඳයි නරකයි කියලා ගන්නවා. රසයේදී රසය තිත්තයි අමුල් රසයි කියලා ගන්නවා. ස්පර්ශයේදී ස්පර්ශය කටුකයි මිහිරි කියලා ගන්නවා. ප්‍රත්‍යබ්දයේදී ඒ වගේම මනෝද්වාරික අරමුණවලදී ඒ මංගල උත්සවයකදී නම් ඒක සතුට, අවමංගල උත්සවයේ නම් ඒක දුක ආදි වශයෙන් බිය උපදින තමන් පිටපස සතෙක් හඳා එනවා නම් බිය ආදි වශයෙන් මනෝද්වාරිකවත් ඒ වේදනා විවිධ ආකාරයි. මෙන්න මේ විදිහට දොරවල් 6 නිසා වේදනා 6ක් නේද උපදින්නේ කියන කොට තේරෙනකොට ඒ වේදනා 6 උපදින්නේ ශරීරය නිසාද ඒ වේදනා හය උපදින්නේ හය ආකාර අරමුණු ගැනීම නිසාද කියන එක ඔබට වටහා ගන්න පුළුවන් වෙනවා. රූප අරමුණු ගැනීමේදී රූපය විඳිනවා. ශබ්ද අරමුණු ගැනීමේදී ශබ්දය විඳිනවා. ගන්ධ අරමුණු ගැනීමේදී ගන්ධය විඳිනවා. රස අරමුණු ගැනීමේදී රසය විඳිනවා. ඒ විඳිනවා කියන එකට තමයි වේදනාව කියන්නේ. ඒක රූප වේදනා. රූපය විඳිනවා. ඒ වගේම විඳින දේ අපට හඳුනා ගන්න පුළුවන් වෙනවා. චිත්ත රසයි පෙන රසයි ආදී වශයෙන් සංඥාව හඳුනායි නම් සංඥාව කියලා කියන්නේ සංඥා ස්කන්ධයෙන් හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඒ සංඥාවට අනුව අපි කිසියම් ආකාරයක මුලාවක් වුණොත් ඇලීමක් ගැටීමක් ඇති කරගත්තොත් අන්න එතෙන් ඊට පස්සේ තමයි එකතු වෙන්නේ අර සංඛාරා පරමාදුකා කියනවා සංඛාර කියන කොටසේවත් ලෝභ මෝහ කිරීම හෝ දේශ මෝහ කිරීම සංඛාර මේ රූප වේදනා සංඥා සංඛාර හතරෙන් කිසියම් කෘත්‍යයක් කෙරුණේ යම් ආකාරයකට හරි හෝ වැරදි සුවඳ හෝ ගන්ධ ඇඹුල් රස හෝ චිත්‍ර ආදී වශයෙන් කිබඳු වුණත් කමක් නැහැ. ඒ සිදු වුණ ආකාරයේ එසේ පිළිගැනීමටයි විඥානස්කන්ධය කියලා කියන්නේ. එතකොට තේරුම් ගන්න ඕන කාරණාව තමයි ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොරව, නිහි පැවිදි භේදයෙන් තොරව, ලොකු කුඩා භේදයෙන් තොරව, නූගත් උගත් භේදයෙන් තොරව, ගොවි ආය වෙළෙන් දාය කියන භේදයෙන් තොරව හැම දෙනා තුළම අසකනාසය දිවසය කියනවා මේ දොරවල් පහ මුල් කොටගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් හට ගන්නවා. මෙන්න තිලෝගුරු බුදු පියාණන් වහන්සේ තමා දමණය කර ගැනීම සඳහා හඳුන්වා දෙන ලද හැම දිනාටම පොදු මූල ධර්මය. ඒ නිසා බුදු සමයේ මේ ආරි සත්‍ය විග්‍රහණ ලබන්නේ පුද්ගලයා මුල් කොටගෙන නොවේ හිතවතුනි පින්නතුනි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය මුල් කොටගෙන. මේ ස්කන්ධ පංචකය ඊට පස්සේ පවතින වරදක්ෂා නිවැරදි වීමක්. ස්කන්ධ පංචකේ නම් නිවැරදි නැහැ. නිවැරදි. නමුත් ස්කන්ධ පංචකේ උපාදානස්කන්ධ වුණාම කිසියම් වරදක් එතන තියෙනවා. මෙන්න මේ උපාදානස්කන්ධ වන්නේ කොහොමද? අපි අහලා තියෙනවා සමහර ධර්මදේශනවලදී සංකීර්ත වෙන පංචස්කන්ධා දුක්ඛා කියලා දේශනා වෙන ධර්මදේශනාවක් නැහැ කොතනකවත්. සංකීර්ත වෙන පංච උපාදානස්කන්ධා දුක්ඛා. එතකොට ජීවිතයේ දුකයි නෙවෙයි. පංච උපාදානස්කන්ධේ ඇති විට ජීවිතයේ දුකයි. පංච උපාදානස්කන්ධෙන් නිදී ජීවත් වෙ හැකිනම් දුක නැති වූ තැනත් ජීවිතය තුළ කියන එක මම ඔප්පු කරන්නේ බුදු පියාණන් වහන්සේගේ චරිතය ඔස්සේ. උන්වහන්සේට සම්මා සම්බෝධියට පෙර උපාදානස්කන්ධ පහළ වෙන්නේ. ඒ නිසා කම්පාවටපත් වෙන්නේ ඇති. උන්වහන්සේ සම්මා සම්බෝධියටපත් වුණා කියන්නේ උපාදාන සියල්ල විද දැමුවයි කියන එක. අනතුරු උන්වහන්සේටත් ලාභාලාභ සැපදුකින්දා ප්‍රසංසා කිරීමේ ධර්මතා ටිකට මුහුණ දෙන්න සිදු වුණා. ඒ මුහුණ දෙන්න සිදුවීමේදී උන්වහන්සේට අර කියන පෙර තිබූ කම්පණයේ දුක කිසිවක් නැහැ. මට මතක් වෙන උදාහරණයක් තිබෙනවා. දිනක් උන්වහන්සේ ඇත ගමකට වැඩම කරමින් සිටිනවා. එදා බුදුන් වහන්සේට පිරෝධයක් තිබිලා තියෙනවා. උන්වහන්සේව ඝාතනය නොකළාට උන්වහන්සේ දේශනා කළ ධර්මයට විරුද්ධ නැහැ ඉඳලා තිබෙනවා. වතුර ටිකක්වත් බොයි කියලා ඇතන්ව ලිංගවලට පිටුරු දැම්මයි කියලා කියනවා. එක්තරා බ්‍රාහ්මණ පිරිසක් උන්වහන්සේ වත කරගෙන හොඳින්ම දොරසුව සාරෝපණය කරයි කියලා කියනවා. උන්වහන්සේ අවසන් වෙනකල්ම අහගෙන හිටියාලු. අහගෙන ඉඳලා උන්වහන්සේ වදාරනවාලු බෝධිද්‍රහ මූලයේ සම්මා සම්බෝධියට පත් වීමට පෙර මට ওই ටික කීවා නම් සමහරට මම කලබල වෙන්න තිබුණා. දැන් නම් ඔබේ වචන මාව කලබල කරන්න සමත් වන්නේ නැහැ. මම මේ අසවල් ගමතයි වැඩම කරන්නේ. හෙට දවසේ ආපහු මම ආපහු වඩිනවා. තවත් බණින්න තියෙනවා නම් තව ටිකක් හොයලා තියාගන්න කියලා ගියයි වැඩියයි කියලා කියනවා. ඒකෙන් පෙන්නන්නේ ඒ බැනීම සිදු වුණාට බාරගත්තේ නැහැ දුන්නේ නැහැ කියන එක. අන්න මේ බාර ගැනීමක් නැත්ත රිදීමක් නැත්ත පංච උපාදානස්කන්ධේ නෙවෙයි පංචස්කන්ධ. පංච උපාදානස්කන්ධය තුළ බාර ගැනීම තියෙනවා. බාර ගැනීමමයි බාර ගන්නා වෙන්නේ කියන එක තේරුම් ගන්න වෙනවා. අන්න එතකොට මේ බාර ගන්නා කවුද? මට දැන්න. මට දොස් කියවා. මට එනම් පදයක් කිව්වා. මට පාඩු කළා. ආදි වශයෙන් මම කියන හැඟීමෙන් නේද බාර ගන්නෙ. මේ මම කියන අකුරු දෙක නෙවෙයි. මේ මම කියන ශරීරයක් නෙවෙයි. ඔබට තේරුම් ගන්න ඕන වැදගත්ම ධර්ම කොටස මෙතන පවතිනවා. ඒ තමයි රාද නම් වූ භික්ෂුන් වහන්සේ දිනක් බුදු පියාණන් වහන්සේ හමු වෙමින් මේ ප්‍රශ්නේ ඔබට අදාළ මෙම ප්‍රශ්නේ ඉදිරිපත් කරන ලබනවා. ස්වාමීනි මම කියලා කියනවා. කොහොමනකින්ද මේ මම බවට පත් වෙන්නේ? එතනදී වර්තමාන සමාජයේ අය කතා කරන පරිදි මේ කෙස්ලිය ලොම්ය නියඳ තත්ත්වයේ මේවායි මම කියන්නේ කියන වදනක් බුදු වදනක් එතන නැහැ. අන්න අපේ අර රූපේදනා සංඥා සංකාර කියන ස්කන්ධවල තියෙන ඒ මොහොතේ උපදින හැඟීම් සම්බන්ධයෙන් උන්වහන්සේ ප්‍රකාශයක් කරනු ලබනවා. රාගය තරහ ඇති විට තරහටයි මම කියලා කියන්නේ. ලැජ්ජාව ඇති විට ලැජ්ජාවටයි මම කියලා කියන්නේ. බය ඇති විට බයටයි මම කියලා කියන්නේ. ඊර්ෂ්‍යාව ඇති විට ඊර්ෂ්‍යාවටයි මම කියලා කියන්නේ. දැන් බලන්න තේරුම් ගන්න උත්සාහ කරන්න මම යනු මම මමත්වයේ ස්වභාවයන් දිනපතා සියදහස් සතාවට උපදමින් මාරු වෙන්නේ නැද්ද? දැන් මෙතන තේරුම් ගන්න ඕන කාරණාවක් තියෙනවා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහ ඇස නිසා හෝ කන නිසා හෝ නාසය නිසා හෝ දිව නිසා හෝ ලෝකේ ජීවත් වෙන්නට හරමුණු අරමුණු හඳුනා ගන්නට උපදින්නට අවශ්‍යයි අනිවාර්යයෙන්. නමුත් ඒ ඉපදීම තුළ එක වරද්දා ගන්නවා. ඒ ඉපදීම තුළ වරද්දා ගන්නකොට ඒක පංච උපාදානස්කන්ධ බවට පත් වෙනවා. පංචස්කන්ධ දුක්ඛානේ යන්න පංච උපාදානස්කන්ධ බවට පත් කර ගැනීම තුළ තමයි දුක් හටගන්නේ. කවුද පංච උපාදානස්කන්ධ බවට පත් කරගන්නේ? එයාට කියනවා පුතග්ජනින් කියලා. අන්න පුතග්ජන පුද්ගලයන් තමයි මේ සමාජයේ ජීවත් වෙන ආකාරය ඕන ආකාරය වටහා ගැනීමකින් තොරව වැරදි ආකාරයකින් අල්ලා ගැනීම තුළ මේ දුක බවට පත් වන්නේ. අපි හිතන්නකෝ අපිට ප්‍රත්‍යක්ෂ යකඩයක් හම් වෙනවායි කියලා. ඔකට අතාරලා දැම්මොත් පිච්චෙන්නේ නැහැ නේ අපි. අපි තදින් අල්ලා ගන්න ගියොත් අපට අහ වුණාම යකඩ තවදුරටත් තදින් මෙලික අල්ලා ගන්නවා. නැත්නම් අයිස්කපයක් කියලා හිතන්නකෝ. අපි තදින් අල්ලා ගන්නවා. මේ දෙකම තදින් අල්ලා ගත්තාම දෙක නිසාම පිච්චෙනවානේ. අන්න ඒ වගේ මෙතන බුදු පියාණන් වහන්සේ වදාරනවා පඨම සහ ද්විතීය උපාදා පරිත්තස්ස කියන සූත්‍රය තියෙන අංගුත්තර නිකායේ මට මතක හැටියට. උපාදා පරිත්තස්සනංචෝ භික්ඛවේ දේසිස්සාමි අනුපාදා පරිත්තස්සනංච මහණනි අල්ලා ගැනීමෙන් තැවුලත් අල්ලා නොගැනීමෙන් තැවුලත් දේශනා කරා. අනම තැවුල නැත්තම් දුක කියන කාරණාව එන්නේ අල්ලා ගැනීම තුළ. අල්ලා ගැනීම කියන්නේ අතින් අල්ලා ගැනීම කියන එක නෙමෙයි. අරමුණ බාර ගැනීම. අරමුණෙහි ඇලීම, අරමුණෙහි ගැටීම. මෙන්න මේ ඇලීම ගැටීම කියන එකේදී සිදුවෙන දේ තමයි අනිත්‍ය වූ දේ නිත්‍ය වෙන එක. අනිත්‍ය නිසා දුකයි නෙමෙයි, අනිත්‍ය වෙන දේ නිත්‍ය වෙනවා. නිත්‍ය වුණාම ඒකට තමයි මම කියලා කියන්නේ. ඒකට තමයි මම කියලා කියන්නේ. ඒකට තමයි මගේ ආත්මය කියලා කියන්නේ. එහෙම නිත්‍ය සුඛ ආත්ම වශයෙන් බැලීමේදී තමයි අර පුණ්‍යාවි සංකාරයේ හෝ අපුණ්‍යාවි සංකාරයේ හෝ ආනිජ්ජාවි සංකාරයේ හෝ එවෙන් එකකට අයිතිවන්නේ. වත්මන් සමාජයේ ජීවත් වෙන අපේ පින්නතුන් ඉස්සරහා මේ ආනිජ්ජාවි සංකාර ගැන කතා කරන එකේ තේරුමක් නෑ. ඒක වනාන්තරගත වූ තවුසන් විදිහේ කතා කරන්න ඕන කාරණාවක්. අපි කතා කරන්න තෝරන වනාන්තරගත වූ අත්කලමතාන යෝගී තවුසන් සමග කතා කරන්න ඕන දෙයක්. අපි කතා කරන්න ඕනේ පුණ්‍යාවි සංකාරයේ සහ අපුණ්‍යාවි සංකාරයේ පිළිබඳව. එතකොට මෙන්න මේ සංකාරයේදී අභිසංකරණයේවත් යලි එබඳුම විපාකයක් හට ගැනීමට හේතු ඉතුරු වෙන එකට කියන්නේ කර්ම බීජය ඉතුරු වෙනවායි කියන එක. එහෙම නැත්නම් තණ්හානුසයට හේතු ඉතුරු වෙනවායි කියන එක. තණ්හා අනුසයෙන් තණ්හාව හට ගන්නවා. මේ බීජයකින් ගොයන්ගස හට ගන්නවා වගේ තණ්හා අනුසය ඇති විට තණ්හාව හට ගන්නවා. දැන් මේ තණ්හාව කියන වචනේ තව ටිකක් තේරුම් ගන්න වෙනවා. ඇතැම්ම කල්පනා කරනවා තණ්හාව කියන්නේ මේ තමන් සතු වස්තුවට තියෙන බැඳීම පමණයි කියන එක. එහෙම නෙවෙයි බුදු පියාණන් වහන්සේ වදාරන්නේ. අර මම කිව්ව විභංග කියන සූත්‍රයේ සඳහන් වෙන ලබන්නේ තණ්හා වර්ග 6ක් තියෙනවායි කියලා. රූපයට බැඳීම රූප තණ්හාවයි, ශබ්දයට බැඳීම ශබ්ද තණ්හාවයි, ගන්ධයට බැඳීම ගන්ධ තණ්හාවයි, රසයට බැඳීම රස තණ්හාවයි, පොට්ටබ්බයට බැඳීම පොට්ටබ්බ තණ්හාවයි. ඒ ඒ තැන්හි තණ්හාව කියන වචනෙන් කියවෙන්නේ නිත්‍ය සුඛ ආත්මකට ගත්තයි කියන එක. එතකොට සත්‍යය ජීවත් වෙන්න යාමේදී නිත්‍ය සුඛ ආත්ම කියන සංකල්පය ධර්මයේ වශයෙන් පිළිගන්නවා. ඒතන් නම් ඒතෝ හමස්මින් ඒසෝමේ අත්පා යන සංකල්පය ධර්මයේ වශයෙන් පිළිගන්නවා. ධර්මයේ දන්නේ නැති වුණාට ඔහුගේ හදවත පිළිඅරන් තියන්නේ ඒක. පිළිඅරගෙන ඒ ධර්මතාවය තුළ තමයි ජීවිතය ජය ගන්න යන්නේ, ජීවිතය ගොඩනගා ගන්න යන්නේ, ජීවිතේ ප්‍රශ්න විසඳා ගන්න යන්නේ. අනේක තමයි බුදුන් වහන්සේ වදාළ ධර්මයට න්‍යාය විරුද්ධයි කියලා කියන්නේ. ඔවුන් වෙන පැත්තකට බලන්නේ. ඒ නිසා එතන පැහැදිලි කරගන්න ඕන කරුණ තමයි බුදුන් වහන්සේ වදාළ දෙය අපි පිළිගන්න වෙනවා. අපි පිළිගත්ත දේ තුළින් අපට සතුට උදාවන්නේ නැහැ. අපි පිළිගන්නා දේ තුළින් අපේ දුක්ඛය නිවාරණය වන්නේ නැහැ. එහෙනම් මේ ධර්ම ශ්‍රවණය කරන්න පෙර ජීවත් වීමේදී ඔබේ සිතට ඔබ ලෝභ, දේශ, මෝහ වශයෙන් මේ අභිසංකාර ගොඩක් එකතු කරගෙන තියෙනවා. දැන් මේ කර්ණ දුක්වලට හේතු මේවා නම් මේවා ඔබේ හිතින් ඉවත් වී යන්න ඕන. මේ ඉවත් වී යන ක්‍රමය තමයි අර අත්තානං දමයන්ති සුද්ධතෝ කියන ධාතා පදේ තියෙන්නේ. ලීවඩුවට ලී නමන්න පුළුවන් වගේ, යකඩ නමල වැඩ ගන්න පුළුවන් වගේ අපට අපේ සිතින් මේ කෙලසුන ස්වභාවය ඉවත් කරගන්න පුළුවනි. ඒ ඉවත් කරගන්න පුළුවන් වන්නේ ධර්මයේ සරණින්. දැන් ඔබ ගොවියෙක් නම් ඔබ ගොවි උපකරණ වල සරණින් ගොවිකම් කරනවා. ඔබ වැඩ මහත්මයෙක් නම් වැඩ උපකරණ වලින් ඒ කටයුත්ත කරගන්න ලබනවා. ඒකට ඒකනේ සරණ කර ගැනීම කියලා කියන්නේ. ඒ උපකරණයේ සරණින් තමයි ඔබ වෘත්තිය කරගන්නේ. අන්න ඒ වගේ දුකින් අත මිදීමට නම් ඔබට ධර්මයේ සරණ කරගන්න වෙනවා. ධර්මයේ යනු එවිට තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි ඒතන් මම ඒතෝ හමස්සින් ඒසෝ මේ අත්තා යන්න ධර්මයේ වශයෙන් ත්‍රිපිටකයේ සඳහන් වන්නේ නැහැ. ඒක පුතග්ජනයා පිළිගත් ධර්මයයි. නේතන් මම නේතෝ හමස්මින් නමේසෝ අත්තා. පාලියෙන් සඳහන් වෙන්නේ. ඒ මම නොවේයි, ඒ මගේ නොවේයි, ඒ මගේ ආත්මය නොවේයි. ඒ කියන්නේ එතන නබුල හවුදල්ල නොවේයි. ඒ කියන්නේ තරහව. ඒ කියන්නේ ඊර්ෂ්‍යාව. ඒ කියන්නේ බය. ඒ කියන්නේ වෛරය. ඒ මම නොවේයි, ඒ මගේ නොවේයි, මගේ ආත්මය නොවේයි කොට ගන්නෙ කොහොමද? අන්න ඒකයි ප්‍රශ්න තියෙන්නේ. දැන් මෙතන හොඳ උදාහරණයක් තියෙනවා. ඒ තමයි ඔය මාබ ඔය විහාරස්ථානයේ ගොස් පොය දවසට අල්ලන්නා වූ තහන උදව් කරන බුදු පියාණන් වහන්සේ වදාළ උපමාවක් තියෙනවා. තහනේ දැල්ලේ ආහාරය තෙල් සහ වැටියයි. පුරුෂයෙක් නිරන්තරයෙන් මේ පහනට තෙල් සහ වැටිය සපයනවා. ඒවිත තහන් දැල්ලට ආහාර ඇති බැවින් බොහෝ කාලයක් මේ දැල්ල නොනිමී පවතිනවා. නමුත් පුරුෂයාට වැටහිලා මේක නිවන්න ඕනේ කියලා එහෙනම් ඔහු කරන්නේ ආ නැවත වතාවක් තෙල් සහ වැටිය බහලා නැතු වෙයි ඉන්නේ. ඒ විතර තියෙන තෙල් වලින් සහ වැටියෙන් දැල්වි පහන නිවි යනවා. අන්න මේ සංසාර ගමනේ දුකෙන් අත මෙරීම සඳහා නම් ඔබට අමුතුවෙන් තෙල් සහ වැටිය නොදා සිටින්නාසේ ඉදිරියට කර්ම බීජ වශයෙන් නැත්තම් තණ්හා අනුසිත හේතු ඉතුරු නොකර අවසන් කරන්න සිද්ධ වෙනවා. එතකොට තියෙන දේවල් වලින් හටගනීවි, හටගත්තාට යලි හටගන්න හේතු තියන්නේ නැත්නම් එතන අවම වීගෙන ගොස් ඒ හීන වී යනවා. ඒකට කියනවා ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය කියලා. ශේඛරීම, රැස්කිරීම තමයි සසර ඇවිදින මාර්ගය, ශේඛරීම තමයි දුකින් අත මිදෙන මාර්ගය. මෙන්න මෙතනදී තේරුම් ගන්නට ඕනේ සමාජයේ දේශ බැලීමේදී අපි දක්ලා තියෙන වදනක් පිළිබඳව. ඒ කියන්නේ ඇතැම්ම කල්පනා කරනවා මේ අනිච්චං දුක්ඛං අනාත්තා කියලා කියවම මේක සිදු වෙනවායි කියලා. අනිත්‍යයි කියලා හිතුවම මේක සිදු වෙනවායි කියලා. නෑ, එහෙම උච්චාරණයක් නෙවෙයි. එහෙම විතක් විචාරක වීමක් නෙවෙයි. දැන් මෙහෙම හිතන්නක කුඩා දරුවෙකුට කේන්තිය ඇවිදින. කුඩා දරුවෙක් දිය වෙලා එතෙන් පටන් ඒ කේන්තිය ඔහුගේ වැඩි දියුණු වෙනවා. එතකොට ඔහු ඒ කේන්තියක් ඇති වෙන පාසාම ඒතන් මම ඒතොහමස්මින් යසෝමේ අත්තා කියනවලු. නිත්‍යසුඛය ආත්මයි කියලා කියනවාද? වචනින් ගන්නෙ නැහැ. ඒකට ඇලෙනවා නම් ඇලීමේදී සිදුවන දේ තමයි නිත්‍යසුඛාත්ම බව. මේ නිසා අල්ලා ගැනීම කියන වචනේ යන නිත්‍යසුඛාත්ම සංකල්පයට ක්‍රමයයි. අල්ලා නොගැනීමෙත් කොහොමද? අපි මේ හටගන්නා වූ අරමුණේ ස්වභාවය තමයි හටගත්ත ගමන්ම නැති වෙන එක. ඒ හටගත්ත ගමන්ම නැති වෙන එකටත් අනිත්‍ය කියලා කියනවා. නමුත් ඒකට නොනින් දකින අනිත්‍ය කියලා කියන්නේ නැහැ. නොනින් දකින අනිත්‍යයේදී හටගත්ත දේ යලි හට ගන්නට හේතුවක් ඉතුරු නොතබා අවසන් කරන්න පුළුවන් නම් අන්න එතන සිදුවෙන්නේ ඔබ ළඟ නමත්වෙන් තොරව නැතිවීමවත් අනිත්‍ය වීම. අත් වශයෙන්ම කියනවා නම් මේ නිත්‍ය සුඛ ආත්ම කොටගෙන සංසාර දුකින් දුකේ විනිවිද ඇවිදින සත්‍යයට ඒ දුකින් අත මිදීම සඳහා අනිත්‍ය දුක්ඛ අනාත්මේ නැමැති ධර්මයේ හැර වෙන තරණක් නැත. ඒ ධර්මයේ තේරුම් ගත්ත බුද්ධලයාට ඒ ලෝභ දේශ මොහ මූලයන් සේකරීම සඳහා මේ ධහමයි සරණ වෙන්නේ. මේ ධහමයි සරණ කර ගන්න ඕනේ. ඒ ධහම සරණ කර ගැනීම සඳහා වෙනම වෙලාවක් අවශ්‍ය නැහැ. දැන් ඔබ කල්පනා කරන ආකාරයට නම් පොය දවසට සිල් සමාදන් වෙන්න ඕන. අනිත් දවසට සිල් නැහැ. ඒ වගේම භාවනා කරන්න වෙනම වෙලාවක් හොයන්න ඕන. අනිත් දවසට භාවනාව නැහැ. එහෙම නෙවෙයි බුදු පියාණන් වහන්සේ වදාරලා තියෙන්නේ. සබ්බදාසීල සම්පන්නෝ. නින්ද හැරෙන විට හැම මොහොතකදීම ඔබ ජීවත් වෙන්නේ ඔබ ගැටෙන ඇලෙන ලෝකයක් එක්කලා. ඒ තැන්ෙහිදී ඔබේ ලෝභයේ දේශයෙන් මතුවෙන්නේ. ඒ ලෝභයේ දේශයෙන් මතුවීම කෙනෙකුට බිරිඳ නිසා වෙන්න පුළුවන්. කෙනෙකුට දරුවන් නිසා වෙන්න පුළුවන්. කෙනෙකුට ගොවිවීම නිසා වෙන්න පුළුවන්. කෙනෙකුට ඥාතීන් නිසා වෙන්න පුළුවන්. කෙනෙකුට හතුරන් නිසා වෙන්න පුළුවන්. කෙනෙකුට දේශපාලන නිසා වෙන්න පුළුවන්. එක එක පුද්ගලයාට මේ ලෝභ දේශ මොහ හටගැනීමේ ස්ථානයන් වෙනස්. එන්නම් එක තැනකට වෙලා කොහොමද ලෝභ දේශ මොහ ශේ කරන්නේ? මේවා උපදින්නට ඇරලා ආපහු සංගවන්න නැති අවසන් කරන්නට වෙනවා. ඔය අබබ්බෝසෝ තස්ස පටිච්චාදාය අවබ්බාදිස්ස පදත්ත උත්‍රා කියන වචනින් කියවෙන්නේ මේ තේරුම් ගත්ත පුද්ගලයාට මේ යලි හට ගැනීමට හේතු සංගවීම සුදුසු නැහැ කියන එක. අන්නේ සංගවීම නොකර අවසන් කරන එකට තමයි අනිත්‍ය කියලා කියන්නේ. ඉතුරු නැතිව නැති වෙනවායි කියන එක. තවත් දෙකින් කියනවා නම් ලෝභය මම නොවනකොට ඒසය වෙනවා. දේශේ මම නොවනකොට ඡය වෙනවා. එතකොට නොකිරීම මේකට කියන්නේ. තවත් දෙකින් කියනවා නම් ක්‍රියාවකට ඔබ ප්‍රතික්‍රියා දක්වන්න පුරුදු වෙලා තියෙනවා. ප්‍රතික්‍රියා නොකර අවසන් කරන්න පුරුදු වෙන්න ඕන ධර්මශ්‍රෝණියේ ප්‍රතිඵලයක් වශයෙන් ඔබ හැම දිනාට එතකොට මෙන්න මේ ගාථාවල තියෙන ක්‍රමය වන්න ඕකයි. අර අනිකුත් යකඩ නමන් රත් කිරීම අවශ්‍ය වුණා වගේ මේ සිත දමනය කර ගැනීම සඳහා පිරෝබුදු බුදු පියාණන් වහන්සේ වදාළ සියලුම සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම නැති මේ ධර්මතාවය සරණ කරගන්නේ කෙසේදයි ඔබ අවබෝධ කරගන්න වෙනවා. ඒ අවබෝධ කර ගැනීම සඳහා මෙම ධර්ම දේශනාවද උපයෝගී වේවා කියන ප්‍රාර්ථනාව කරන අතර ධර්මශ්‍රේණිය කළ හැම දිනාට තවදුරටත් මේ ධර්මයන් ශ්‍රවණය කරමින් ඔබගේ දැක්ම දියුණු කර ගැනීම තුළින් ඒ ධර්මතාවය වටහා ගන්නට අවස්ථාව ලැබිලා පුතග්ජන භාවයෙන් අතමිදිලා ආර්ය ශ්‍රාවක භාවයට පත් වෙලා තමාට තමා සරණ කරගන්නා වූ තමා ධහම සරණ කරගන්නා වූ මේ ජීවිතය තුළම මේ දුක්වලට හේතු හිතින් ඉවත් කරගෙන දුක් නිවාරණය කරගන්නා වූ පිරිසක් බවට පත් වීමට මෙම ධර්මානුශාසනාව උපයෝගී වේවා කියන සුභාශිංසනීය ප්‍රාර්ථනය කරමින් ධර්මානුශාසනාව අවසන් කරනු ලබනවා. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤංතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාතම තෙරුවන් සරණයි.